ගෞරවනීය නායක ස්වාමින්වරුන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්න අවසරයි. සැදැහැවත් වාසනාවන්ත පින්නතුනි, අද දින මේ ඊතාම අලංකාර නිවසේහි ඊතාම වටිනා ආශිර්වාදාත්මක පින්කමක් සිදු කළා නිමාටපත් එක් අවස්ථාව. තිං හංසිනේ නෝනා මහත්මියට ආශිර්වාද කරන්නටයි මේ පින්කම අපේ නාලක මහත්මයා ඇතුළු මේ හැම දෙනෙක්ම සහභාගී වෙලා සිදු කළේ. ඉතින් අපි දන්නවා අපේ මෑණි කෙනෙකුට දරුවෙක් ලැබෙනින් අවස්ථාව අපි හැමදෙනාම ඒ තැනැත්තියට ආශිර්වාද කරන අවස්ථාවක්. ඒකට හේතු කීපයක් තියෙනවා. යම්කිසි මෑණි කෙනෙක්ගේ කාන්තාවක්ගේ ජීවිතේ ලොකුම බලාපොරොත්තුවක් තමයි දරුවෙක් මෙලොවට ජනිත කරවීම. ඉතින් අන්නේ භාග්‍යමත් අවස්ථාව එනකන් තමයි බොහෝ කාන්තාවන් බලාගෙන ඉන්නේ. ඉතින් එවැනි කාන්තාවක් මේ උතුම් අවස්ථාව ගත කරනකොට අපි ඥාතීන් විදියට ඒ අයට ආශිර්වාද කරනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ නම් මේ වගේ අවස්ථාවක ඒ අම්ම කෙනෙක් ගැබ්බර වෙන කාලේ ගමේම අය ඒ අම්ම කැමති කෑම බීම හදලා ගිහිල්ලාට දෙනව නේද? එයා සතුරු කරනවා. ඉතින් ඒ දරුවා ඒ ගමට, ඒ රටට, ලෝකයටම ආශිර්වාදයක් වෙන්න තමයි ඒ බලාපොරොත්තුෙන් දරුවට ආශිර්වාද කරන්නේ. විශේෂයෙන්ම බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසෙහි දරුවෙක් පිළිසින ගන්නේ ලොකු පිනකට. දැන් ඔබ දන්නවා ලෝකෙ හුඟක් මිනිස්සුන් ඉන්නවා. නමුත් ඒ හැමදෙනාටම මේ සද්ධර්මයේ අහන්නට, ධර්මයේ පිළිපදින්නට අවස්ථාව නැහැ. ඉතින් බොහෝ විට බෞද්ධ අම්ම කෙනෙක්ගේ කුසේ දරුවෙක් ඉපදෙන්නේ සසර හුඟක් පින් කළා, මේ බුදු දහමේ වරප්‍රසාදය බුදු ශාසනය ලබන්නත් එක්කයි ඒ දරුවෙක් අම්ම කෙනෙක්ගේ කුසේ පිළිසල ගන්නෙ. ඉතින් මේ බව තේරුම් ගන්න අපේ සැදැහැවත් කාන්තාවන් දරුවෙක් පිළිසින ගත්ත දවස ඉඳලාම නොයෙක් විදියකින් කම් කරනවා, බාරහාර වෙනවා, බෝධි පූජා පවත්වනවා, පින්කම් කරනවා. ඉතින් හංසිනේ නෝනත් ඒ වගේ හුඟක් පින්කම් කළා මේ කාලෙම. ඉතින් දානේ පූජා කළා, පන්සලට ගිහිල්ලා පූජාවන්, බෝධි පූජාවන් ආදිය පැවැත්තුවා. ඒ විතරක් නෙවෙයි මාසිකව දානේ අතින්ම සෝදානම් කරලා පූජා කළා. ඉතින් ඒ හැම දෙයකම ආශිර්වාදයේ දරුවටත් ලැබෙනවා. ඉතින් තමන්ගේ කුසේ විශේෂයෙන් දරුවා ඉන්න කාලේ තමන් හිතන දේවල් දරුවට බලපානවා. ඒ විතරක් නෙවෙයි දරුවා අපි කතා කරන දේවල් දරුවට ඇහෙනවා කියලා කියනවා. ඒ පිළිබඳව අපේ ಭಾರತයේ ඉතිහාසයේ හොඳ කතාවක් සඳහන් වෙනවා. එක රජ දේවියකට දරුවෙක් ලැබෙන්න කාලේ ඒ රජතුමා දිනපතාම රාත්‍රියට කතාවක් කියනවලු. බොහොම දිග කතාවක්. කතාවක් කොටස් වශයෙන් තමයි කියලා තියෙන්නේ. ඔහොම කියාගෙන එනකොට කතාව නිම කරන්න කලින් දරුවා බිහි වෙලා තියෙනවා. දරුවා බිහි වුණාට පස්සේ කලින් ගියාට පස්සේ දරුවට කතා කරන්න පුළුවන් කලින් මෙට දරුවා කියනවලු අර කතාවේ ඉතුරු ටිකක් කියන්න කියලා. ඉතින් ඒ තරම් සංවේදී බවක් ඒ දරුවාට තියෙනවා කුසේ ඉන්න කාලේ. අන්න ඒ නිසා තමයි අම්ම කෙනෙක් ඒ දෙමව්පියන්ම ඥාතියන්ම ඒ දරුවට ආශිර්වාද කරන්නේ. විශේෂයෙන් ඒ දරුවෝ ඉන්න කාලේ හුඟක් මෛත්‍රිය වඩන්න ඕන. සියලු සත්ත්වෝ සුවපත්ත්වවා කියලා ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ දරුවට විතරක් නෙවෙයි මුළු ලෝකෙන සියලුම දෙනාට මෙත් වඩන්නට ඕන, මෛත්‍රිය වඩන්නට ඕන. විශේෂයෙන් දවසකට ලෝකෙහි අය ඉපදෙනවා 260,000 විතර. එක දවසකට ඉපදෙන ගාන 260,000 විතර. ඉතින් අන්නේ ඉපදෙන හැම කෙනාටම ආශිර්වාද කළා සෙත්පතලා. ඒ සෙත් පැතීමෙන් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියෙන් මේ දරුවට ආශිර්වාද කරන්නට ඕන. ඒකෙන් දරුවට ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි අපි පින්කම් කරනකොට ඒ පින්කම්වල බලයෙන් දරුවට කිසියම් අපලයක් තියෙනවා නම් ඒවත් දුර වෙනවා. ඒ නිසා තමයි අපේ අම්මලා විශේෂයෙන්ම දරුවෙක් කුසේ ඉන්න කාලේ විශේෂයෙන්ම සිල් සමාදන් වෙනවා, දන් දෙනවා. අපේ අතීතයේ අම්මලා දරුවෙක් කුසේ ඉන්න කාලේ දෙපාරක් පන්සිල් සමාදන් වෙනවා කියලා කියනවා. එකවතාවක් අම්මා වෙනුවෙන්, ඊළඟට ඒ දරුවා වෙනුවෙන් නැවත සීල සමාදන් වෙනවා කියලා කියනවා. ඒ විතරක් නෙවෙයි අපි මෑත කාලේ එක්තරා අඳුරන දායකාවක් යා කියනවා. එයත් මේ වගේ ඒ දරුවෙක් පිළිසින ගත්ත දවස් ඉඳලාම දෙපාර පන්සිල් සමාදන් වුණා කියලා දිනපතාම. පොහෙට සීල සමාදන් වෙනකොට දෙපාර සමාදන් වෙනවා කියලා දරුවටත් එක්කම කියලා. කලක් යනකොට දැනගත්ත දරුවා දෙන්නෙක් ඉන්නවා කියලා. නෙවුන් දරුවන් කියලා. ඊට පස්සේ දෙන්න වෙනුවෙන්ම සමාදන් වුණා කියලා. ඉතින් ඒ තරම්ම ඒ දරුවාට ආශිර්වාද කරන්නට කටයුතු කරනවා. එවැනි දරුවන් තමයි සමාජයට බිහි වෙලා රටට ලෝකයට ලොකු යහපතක් සිදු කරන්නේ. ඉතින් විශේෂයෙන්ම බෞද්ධයන් වෙච්ච අපි හුඟක් වාසනාවන්තයි. අපි දන්නවා ලෙඩ දුකක් හැදුනහම ඒකෙන් අපේ හිත දුකෙන් නිදහස් කරගන්නේ කොහොමද කියලා. අපි දන්නවා වඩාත්ම සතුටෙන් ජීවත් වෙන ක්‍රමය මොකක්ද කියලා. ලෝකේ බොහෝ දෙනෙක් සතුටෙන් ජීවත් වෙන්න කියලා කරන්නේ හොඳට ඉගෙන ගන්නවා, රැකිරක්ෂා කරනවා, ලොකු ගියක් හදා ගන්නවා, බඩු මුට්ටු ටිකක් වැඩිපුර ගන්නවා. මේක තමයි බොහෝ දෙනෙක් සතුට ලබන්නේ කියලා කරන්නේ. දලයි ලාම එක්තරා අවස්ථාවක කියනවා බොහෝ මිනිස්සු කොච්චර දුප්පත්ද කියලා කියනවා නම් මිනිසුන්ට තියෙන්නේ මුදල් විතරයි කියලා. මිනිසුන් කොයිතරම් දුප්පත්ද කියනවා නම් මිනිසුන්ට තියෙන්නේ මුදල් පමණයි කියලා. ඒ කියන්නේ මුදල් කොච්චර තිබුණත් අපි පොහොසත් වුණා වෙන්නේ නැහැ. අපි පොහොසත් වුණා වෙන්නේ අපි මානසිකව දියුණු නොතින්. ඒ මානසිකව ඉහළටම දියුණු කරගන්න ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එහි ප්‍රධානතම අංගයක් තමයි මෛත්‍රී වැඩීම කියන එක. සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා මෙත් වඩනකොට ඒ වඩන මොහොතේ අපේ හිතේ කවුරුවත් ගැන අමනාපයක් නැහැ. අපට කොච්චර බැන්නත් කොච්චර හානියක් කළ තිබුණු කෙනෙක් ගැන වුණත් අපට අමනාපයක් නැහැ. ඒ විතරක් නෙවෙයි මෛත්‍රී වඩන මොහොතේ අපට දෙයක් ගැන ලොකු ආසාවක් නැහැ. දැඩි ලෝභකමක් නැහැ. ඒ වගේම කවුරුවත් ගැන ඊර්ෂ්‍යාවක් අපට නැහැ. අන්නේ මෙත් සිටිවිල්ලත් එක්ක අපේ මුළු පද්ධතියම මුළු සිස්ටම් එකම වෙනස් වෙනවා. ඒ මනසේ ශක්තිය නිසා මේ ෆිසිකල් බොඩි එකට ඒක බලපානවා. ඒ විතරක් නෙවෙයි ඒක නිරෝගී වෙන්නට, ශාරීරික නිරෝගී වෙන්නට විතරක් නෙවෙයි අප වටායි අනිත්‍යයටත් ආධ්‍යාත්මික ශක්තිය බලපානවා. මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි සතා සිව්පාවට, ගහකොළට, ඒ වගේම අමනුෂ්‍යයන්, දෙවියන්, බ්‍රහ්මයන් ඇයට මේ අපේ ආධ්‍යාත්මික ශක්තිය බලපෑම ලැබෙනවා. අන්නේ ශක්තිය නිසා අපට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. ඒ සතුට මේ බඩු මුට්ටු වලින් ලබන සතුට විතරක් නෙවෙයි. කෑම බීමක් කාලා ලබන සතුට විතරක් නෙවෙයි. අපි බලන්න සතෙකුට කෑම ටිකක් දෙනකොට ඒ සතා කෑම ටික කනකොට කොච්චර සතුටක්ද නේ? සතෙකුට වතුර ටිකක් තියලා ඒ සතෙක් කියලා වතුර ටිකක් බොනකොට කොච්චර සතුටක්ද අපට? ඒ වගේම අපේ අම්මට තාත්තට සලකනකොට, බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වනකොට, මේ වගේ දේවල් කරනකොට අපට කොච්චර අපේ මනස දියුණු වෙනවද? ඒ විතරක් නෙවෙයි තව අසරණ ළමයින්ට අපට උදව් කරන්න පුළුවන් නම්, තමන්ගේ දරුවාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා නම් පුළුවන් තරම් කරන්න ඕන අනිත් දරුවන්ට ආශිර්වාද කරන එක. අපට මේ වගේ දරු සම්පතක් ලැබෙන්නේ අප සසරදී පින් කරපු නිසා. ඇතැම් විට පින්කම අඩුවක් තිබුණා නම් අපට ඒක නොලැබ යන තුන ඇතැම් විට. අන්නේ ලැබිච්ච පින හැකිතාක් අපි තහවුරු කරගන්නට ඕන. අපි දන්නේ අපට කොයි විදිය අපල උපද්දව තියෙද කියලා නේද? එනිසා අපි නිතරම හොඳ පින්කම් කරනකොට ඒ පින්කම් වල ආශිර්වාදයෙන් අපට කිසියම් අපලයක් තියනවා නම් ඒව අඩු කරගන්නටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය එක්තරා ළමෙක් ඒ දරුවා දවස් 7න් මරණයට පත් වෙන හිටි. බුදුරජාණන් වහන්සේ මේ දරුවා ගැන දැක්කා. දැකලා මේ දරුවා වෙනුවෙන් ස්වාමින් වහන්සේලා වැඩම කළා දවස් 7ක් පිරිත්කුව මේ ළමේ වෙනුවෙන්. ඒ දවස් 7න් පස්සේ ස්වාමින් වහන්සේලාට හොඳට දන ගහලා පසඟ පිහිටුවල වැන්දෙව්වා. දරුවට කියලා දවස් 7න් මරණයට පත් වෙන හිටිය මේ දරුවා අවුරුදු 120ක් ජීවත් වුණා. දැන් හැම දිනාටම මේ වගේ කරන්න අමාරුයි. සමහර විට මාරක මනතුරු තියෙන වළක්වන්න බැරි මේව තියෙනවා. නමුත් සමහර කර්ම තියෙනවා අපට ඕවකම් කරන්න පුළුවන්. සමහර ඉක්මවන්න පුළුවන්. ඒව කරන්න පුළුවන් ඊට වඩා ප්‍රබලම කර්ම වලින්, ප්‍රබලම කුසල කර්ම වලින් තමයි කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ තමයි එක පැත්තකින් දන් දීම, බණ ඇසීම, ධර්ම දානමේ පින්කම්, සිල්වන්ත වීම, මෛත්‍රී වැඩීම, අම්මට තාත්තට උපස්ථාන කිරීම, ස්වාමින් වහන්සේලාට උපස්ථාන කිරීම, මේ වගේ දේවල් කරන වෙලාවෙ හිතේ සතුට. ඒ විතරක් නෙවෙයි ඒ කරපු දේවල් නිතර නිතරම හිතන්න ඕන. නාලක මහත්තයට දැන් දීපු දාන ගැන නිතර නිතරම මේ කාලේ හිතන්න පුළුවන්. පන්සලට උදව් කරපු විදිය, ස්වාමින් වහන්සේලාට දානය පූජා කරපු විදිය, අම්මට තාත්තට සලකපු විදිය, ඒ තාත්තා එහෙම අසනීප වෙච්ච වෙලාවෙනේ තමන්ගේ දෑතින් සැලකුවා, ඒව ඉතාම ප්‍රබල කුසල කර්ම. ඒ කරපු දේවල් අපි නිතර නිතරම හිතන්න ඕනේ. හිතන හිතන ඒ පින තවත් ශක්තිමත් වෙනවා. ඒක නැවත අලුතෙන් කරන වගේම එහි ආනිසංස ලැබෙනවා අපට. ඉතින් උදෑසන අවදි වෙච්ච මොහොතේ පටන් අපට පින්කම් කරන්න හුඟක් අවස්ථා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුද්ධ පූජා පවත්වන්න පුළුවන්. අපට බණ අහන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්. අපට ස්වාමීන් වහන්සේලා දකින්න පුළුවන්. සතාසි උපාවට සලකන්නට පුළුවන්. මෛත්‍රිය වඩන්න පුළුවන්. අපේ සමාදන් වෙන පංචශීල අදිස්ථාන කරන්න පුළුවන්. අතීතයේ කරපු පින්කම් මතක් කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කරන්න පුළුවන්. මේ හැමදේම කරනකොට වෙන්නේ අපේ හිතේ කුසලයේ දිනු වෙලා, ඒ දිනු වෙන කුසලය නිසා අපට එකහතකින් අතීත කර්ම ශක්තියෙන් වශයෙන් එන්න තියෙන අකුසල කර්මයන් තියෙනවා නම් ඒව පුළුවන් තරම් අපට අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපට මේ ආධ්‍යාත්මික ශක්තිය නිසා අපට ලැබෙන වටිනාම දේ තමයි හොඳම කල්යාණ මිත්‍රයන් අපට ලැබෙනවා. අපට වටිනාම දෙයක අපට කියලා හොඳ අවංක ගුණහපත්කම් තියෙන අපට ඇත්තටම මෛත්‍රී සහගතව ඉන්න අපේ දිනුවේදී සතුට වෙන මිතුරන් තමයි අපට වටිනේ. අන්නේ මිතුරන් ලැබෙන්නේ අපේ ගුණධම් වැඩි වෙන ප්‍රමාණයට. ගුණධම් වලින් දිනුවෙන්න අපට සමීප වෙන්නේ ඒ වගේම හොඳ ගුණධම් තියෙන යාළුවෝ. ඒ යාළුවෝ නිතරම බලන්නේ අපිව රැක ගන්න, අපිව ආරක්ෂා කරගන්න, අපිත් ගුණධම් වලින් දිනු කරන්න තමයි ඒ කටේ නිතර උත්සාහ කරන්නේ. ඉතින් අන්නේ ගුණධම් දිනු කරනකොට නිතරම අපට මතක් වෙන්නේ අපි ජීවිතයේ කරපු හොඳ දේවල්. අම්මට තාත්තට සලකපු හැටි, දන් දීපු හැටි, බණ අහපු හැටි, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු හැටි, මෙන්න මේ දේවල් නිතර නිතරම අපි සිහි කරන්න ඕන. ඒ සිහි කරන මොහොතක් පාසා මේ දරුවාට කරන ලොකු ආශිර්වාදයක් අපි. ඉතින් ඒ දරුවාට අපි මේ ජීවිතේ ලබා දෙනවා විතරක් නෙවෙයි, ඒ දරුවාට අපි ලෝකයේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ ලබා දෙන්නට ඕන. මොකද වටිනාම දේ? ඔව්, අන්න ඒක තමයි. බුදුදහම ඉගැන්වීම, ධර්මයේ ලබා දීම තමයි ඒ දරුවාට ලබා දෙන්න පුළුවන් වටිනාම දේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා හාමුදුරු කෙනෙක්, එක්තරා පොඩි හාමුදුරු කෙනෙක්. ඒ හාමුදුරණ කිව්වේ බද්දර කියලා. හරියම ලස්සනයි මේ හාමුදුරුවෝ. බද්දර කියන්නේ එක්සලන්ට් කියන එක. මේ පොඩි හාමුදුරුවෝ පස්සේ කාලෙක කියනවා, මගේ අම්මා තාත්තා දෙන්නට මුලදි දරුවෝ හිටියේ නැහැ. මාව ලබන්න අම්මා තාත්තා දෙන හුඟක් බාරහාර වුණා. පුද පූජා පවත්වලා අවුරුදු ගාණක් ගියාට පස්සේ තමයි මාව ලැබුණේ. එහෙම ලැබුණාට පස්සේ මේ හුඟක් කාලෙකට පස්සේ ලැබිච්ච දරුවෙක් හින්දා මේ දරුවෝ හුඟක් ආදරෙන් හැදුවේ කියලා. ඊට පස්සේ කියනවා, මට කොච්චර ආදරේද කියනවනම් මං වඩාගෙනමයි හැදුවේ කියලා. අවුරුදු 7ක් යනකම වැඩිපුරම වඩාගෙන හිටියේ කියලා. මම ලස්සන නිසා, මගේ රූපය ලස්සන නිසා අම්මට අත මට නම තිබ්බේ බද්දර කියලා. දැන් බද්දර අින්නව නැතිනවනේ නේ. ඔය වගේ බද්දර කියලා නම තිබ්බේ. ඉතින් ඊට පස්සේ මේ ළමයා කියනවා, පස්සේ කාලේ මගේ 7 වෙනි උපන්දිනයේ දවසේදී, මට අවුරුදු 7ක් පිරෙන දවසේදී මගේ අම්මා තාත්තා දෙන්න මාව වඩාගෙන පන්සලට එක්කන් ආවා. බුදුරජාණන් වහන්සේ හමු වෙනට එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මාවලව වන්දවල බුදුහාඳුරන්ට මගේ අම්මයි තාත්තයි කියනවා, බුදුහාඳුරනේ මේ දරුවා අපට ලැබුණේ හුඟක් බාරහාර වෙලා. හුඟක් පරක්කු වෙලා තමයි දරුවා ලැබුණේ. දැන් දරුවා පරක්කු වෙනකොට සමහර අය හිතන් ඉන්නේ තමන්ගේ අපලයක් කියලා නේ. නමුත් එහෙම නෙවෙයි. ඇතැමිට පරක්කු වෙන්නේ හොඳම අය තමන්ට ඒ මුණ ගැහෙන තමයි පරක්කු වෙන්නේ. ඉතින් එහෙම ලක්ෂණයක් තියෙනවා. ඉතින් මේ දරුවා කියනවා, අවුරුදු 7ේදී මාව පන්සලට එකන් ගිහලා අපේ අම්මා කියනවා, බුදුහාඳුරනේ මේ දරුවා ලැබුණේ හරියම අමාරුවෙන්. හුඟක් බාරහාර වෙලා. දරුවට දැන් අවුරුදු 7යි. මේ අවුරුදු 7 දවසේදී අපි ඔබ වහන්සේ මුණ ගැහෙන්න එක්කන් ආවේ මේ දරුවාට ලෝකේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ ලබා දෙන්න කියලා. බුදුහාඳුර මගත් සඳහන් කළේ. ළඟම හිටියේ සරියුත් හාමුදුරුවෝ. සරියුත් හාමුදුරුවෝ දිහා බැලලා කියනවා, සාරිපුත්ත මේ දරුවා ඉක්මනට මහාන කරන්න කියලා. මේ සසර පෙරම් පුරාගෙන එන අය නිකන් අය නෙවෙයි මේවා. ලොකු ප්ලෑන් එකකට මේ නාය බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන එකයි. ඉතින් අම්මා තාත්තා කැමති වුණා මේ දරුවා මහාන කරන්න. මේ දරුවා කියනවා, උදේ හරි මාව මහාන කළේ හවස මම රහත් භාවයට පත් වුණා කියලා. අවුරුදු 7ේදී රහතන් වහන්සේ කෙනෙක්ුණ මේ බද්දර හාමුදුරුවෝ බද්දර මහරහතන් වහන්සේ වුණා. ඉතින් මේ කරුණ අපි සඳහන් කරන්නේ එවැනි ඉහළම මට්ටමට යන්න බැරි වුණත් විශේෂයෙන් මෙවැනි කාලවල දරුවන් ඉපදෙන්නේ මේ සද්ධර්මයට ඇවිල්ලා ධර්මයේ තමනුත් පිළිපැදලා මේ මුළු ලෝකයටම සාමය දෙන්න තමයි මේ දරුවන් ලෝකෙට බිහි වෙන්නේ. ඉතින් අපේ ලොකු වගකීමක් තියෙනවා ඒ දරුවා තුළින් ලෝකයට ඉහළම යහපත කරන්න. අධ්‍යාපනය අතින් ඉහළම අධ්‍යාපනය ලබා දෙන ගමන්, භාෂා ඥානය අතින් ඉහළම භාෂා ඥානය ලබා දෙන ගමන් අපට ආධ්‍යාත්මික වශයෙන් ඒ දරුවන් ඉහළම තලයට පත් කරන්න පුළුවන් නම් අපට අවසාන කාලයේ දරුවන් ගැන හිතනකොට ලොකු මානසික සතුටක් ඇති වෙනවා. ඉතින් ඔබතුමියට විශේෂයෙන් ස්වාමීන් වහන්සේලා හැටියට අපි නිරතුරු ආශිර්වාද කරනවා. නාරක මහත්මයාට, හංසිනී නෝනට, ඔබ දෙපළටම මේ කරන කටයුතු හොඳින් සාර්ථක කරගන්නට, දිනෙන් දින සිල්වත්ව ගුණවත්ව ගුණධමින් දිනුක වෙන්නට, මේ පින්කම ආශිර්වාදයක් වෙන්නට, විශේෂයෙන්ම තමාන්ට ලැබෙනින්නේ දරුවා පින්වන්තව, නිරෝගීව, වාසනාවන්තව මෙලව එළිය දැකලා ලෝකයේ තම සේවය කරන්නට ඒ දරුවාට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි, මේ අවස්ථාවේදී කල්පනා කරන්න, මේ රැස් කරගත් සියලු කුණ ධර්මයන් අද මේ පින්කම ඉතාම ලස්සනට නිවසේ සිද්ධ කළේ. ඉතින් ස්වාමින් වහන්සේලා බොහොම ගෞරවයෙන් වඩමවාගෙන, ඉතින් අපේ ගරුතර නායක ස්වාමින්දිරණන් වහන්සේ වඩමවා ගන්න ලැබීම ඔබේ ජීවිතයේ භාග්‍යයක් කොට සලකන්න. නායක හඳුර අවුරුදු 96ක් ගත කරන මේ අවස්ථාව, ඉතින් අවුරුදු 80ක්ම මහාන කමේ ඉඳමින් උන්වහන්සේ යම් සිපිරුවාව ගුණයක් තියෙනවා නම් ඒ සියලු ශීලාදී ගුණයනොත් මේ ස්වාමින් වහන්සේලාගේ ශීලාදී ගුණ සම්පන්නයේ බලයනොත්, ඒ වගේම අපේ විහාරස්ථානය ආරම්භ කර මොහොතේ පටන්ම ඒ සිදු කරගත්තා වූ සියලුම පින්කම ආනිසංසයනොත් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වන හංසිනී නෝනා මහත්මියටත්, ඒ කුසේ සිටින දරුවාටත් මේ පින් අනුමෝදන්ව ඒ දෙපළගේම ජීවිතයට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා කියලා අපි නැවතත් ප්‍රාර්ථනා කරනවා. හොඳ රැස් කරගත් මේ සියලු පින්කම් අපි මියගිය ඥාතීන්ටත් අනුමෝදන් කරමු. නාරක මහත්මයාගේ ආදරණීය අම්මට දෙන්න, එලින්ටන් මහත්මයා, නාලිනී නෝනා, ඒ වගේම හතරසිංහ මහත්මයා, ඉතින් අපේ විහාරස්ථානයට බොහොම උදව් කරපු ඇත්තෝ විහාරස්ථානය ආරම්භයේ ඉඳන්ම විහාරස්ථානය රැක බලාගෙන ඉතින් මේ තත්ත්වයට එන්නට ඔබේ ප්‍රියතුමත් උදව්පකාර කළා. ඉතින් ඒ ශක්තියෙන් තමයි අද පන්සල ලස්සනට තියෙන්නේ. ඒ නිසා ඒ සියලුම දෙනා පින් බලාපොරොත්තු වෙන සිටින හැම දෙනෙක්මත් මේ පිනින් සුවපත්ව එයාගේ සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ මියගිය ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආනිසංසයෙන් සමදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මේ නිවසටත්, නාලක මහත්මයාට, හංසිනී නෝනට, ඒ දරුවාට දෙවියන්ගේ ආශිර්වාදය සලසා දෙත්වා. ඒ වගේම මේ කුඩා දරුවන් අධ්‍යාපනය ලබන මේ දුව පුතුන් හැම දෙනාටමත්, පින්වත් ඔබ හැම දෙනාටමත් දෙවියන්ගේ දැහැම රැකවරණ ආශිර්වාදය සලසේවා, සියලු උපද්දරව දුරුකර දෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ගාථාව කියලා එත්ථාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්ථාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සින්දියා. නාලක මහත්මයා, හංසිනී නෝනා, බොහොමත්ම සතුටට පත්වන්න මේ නිවසේ අද දින ඉතාම ලස්සන පින්කම සිදු කළේ. ඉතින් ඒ දරුවා බිහි වෙනකම්ම මේ පින්කම ගැන නිතර හිතන්න, සතුටු වෙන්න, ඒ පිරිත් පැන් පියාගෙන අවශ්‍ය විදියට පරිහරණය කරන්න. ඉතින් ඒ සියලුම දේ ඒ දරුවාට ආශිර්වාදයක් වෙනවා. ඉතින් මේ රැස් කරගත් මේ සියලු පින්කම ආනිසංසයෙන් ඔබ හැම දිනාටම මෙලව වශයෙන් නිරුක් නිරෝගී සම්පත්තියේ චිර ජීවනයේ සැලසේවා. ජීවත් වන කාලයේ සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමස් ආශිර්වාදයක් වේවා. සසර ජීවිතන් සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් මෝනිමන් සුවයක් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි, නැවතත් ස්වාමින් වහන්සේලා ශ්‍රේත් ගාථා ප්‍රකාශ කරමින් මේ පිනතුන් හැම දෙනාටමත් ඒ කුසේ සිටින දරුවාටත් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලස්ස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පන්ති හිමිනාතේ සමිජ්ජතු අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං අභිවාදන සීලස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං